අහසට සොඳුරුද සඳ කෙතරම්, ගසකට සොඳුරුද මල කෙතරම්, සයුරට සොඳුරුද රළ කෙතරම්, ඊතරම් මිහිරි ඔබ මට නම්. සුන්දර ඔය වත හින්දම තුන්යම, නින්දක් මට නැතුවා නැතුවා. කිසිම මං මට දැවටින කුමටද අහන්න මට හිතුණා හිතුණා. සුන්දර ඔය වත හින්දම තුන්යම, නින්දක් මට නැතුවා නැතුවා. අහසට සොඳුරුද සඳ කෙතරම්, ගසකට සොඳුරුද මල කෙතරම්, සයුරට සොඳුරුද රළ කෙතරම්, එතරම් මිහිරි ඔබ මට නම්. මාහට ඔබ කෙතරම්, අන්සතු මලකට එයි ලොබකම්, සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්, හිමි නැති වූ සඳ දීලා තැවුල්. තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට, සත්තයි සිහිනෙක මා සිටියා. කන්දක් තරමට හිතුයි ඇයි නොඹ, දිලිඳුන් නිදිනේ මං යනවා. තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට, සත්තයි සිහිනෙක මා සිටියා. අහසට සොඳුරුද සඳ කෙතරම්, ගසකට සොඳුරුද මල කෙතරම්, සයුරට සොඳුරුද රළ කෙතරම්, එතරම් මිහිරි ඔබ මට.